ธัมโภริตังปณิสสปารมิตาบาลีนะวิทวันสิโยกิเลกิเลสสัมโมหยานังเสนิวะลันเดอะระหังอะระโหตินามังวันดามิบุญเดมะมะลังอะเดเรตะเป็นตวาNamaskarana pera pancile samadavanata sodan vanna namaskari kiyana Tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi Buddham saranam gacchamiDutiyampi Dhammam saranam gacchami Dutiyampi Sangham saranam gacchami Satiyampi Buddham saranam gacchami Satiyampi Dhammam saranam gacchami Satiyampi Sangham saranam gacchami Panatipata Virmani Sikkhapadam samadhiyami Adinnadana Virmani Sikkhapadam samadhiyami Kamesu Michacharam Virmani Sikkhapadam samadhiyami Musavadam Virmani Sikkhapadam samadhiyami Surah Mehraya Majya Pamadatthana Virmani Sikkhapadam samadhiyami Titarena Sandhim Pancha Silam Dhamman Sadukam Surakitam Patwa Appamadena Sampadeta Samanta Chakravalesu Atra Gacchantu Devata Sandhamman Mudhirajasya Sunantu Saggan Mokkadam Dhamma Savana Kalo Ayambadanta Dhamma Savana Kalo Ayambadanta ධම්මස්සවන පාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සන්නේ දමිත්තං පරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමං භවති සච්ඡං භවේ සාමුදතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමං හොසෙට්ඨංති සැදෙහවත් වාසනාවන්ත පිනතුනි ජෑමීර පවුලේ පිනතුන් අද මේ දවසේදී ඉතාම වැදගත් ඥාත්‍ය යුතුකමක් තින් අමත් ප්‍රොතවේදී තින් අමත් සිද කරන අවස්ථාව මිල සද්දීහට කලින් තමයි දිලි මගෙන් සමුගත්තු මෙදාහකට දරුවන්ගේ පියතුමා පෝජිත ජෑමීර මහත්මා වෙනුවෙන් සිද කරන සන්දවසෙහි දානමය පින්කමට කලින් සිදු කරන පින්කමයි ධර්ම දේශනා පින්කමයි මේ සිදු කරන්නේ. සියදී ජීවන ගමන් මගේ වසර 89ක් පැණි දිගු කාලයක් ඥාතීන් දරුවන් සමග ජීවත් වෙලා දරුවන්ගේ සැලකිලිම සම්මාන ලබලා සිය ජීවිතයෙන් සමුගත් වූ පියතුමාට අනුමෝදනා කරන අවස්ථාව. ඉතින් ඒ පියතුමා ජීවත් වෙන කාලෙ මොදි රැකවලාගෙන අවසන් කටයුතු ඉතාම ගෞරවනීය ලෙස සිදු කළා. මේ හත් දවසේදී තමයි ඉතාම මැනවින් සිදු කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා කිසියම් මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගිය කෙනා පිළිගැනීම කැඩී ගොන හොඳට සිහිපත් කරගන්නේ කියලා. අදාසිමේ අකාසිමේ ඥාතිනිස්සා සකාතමේ තේසානන්ද අපිනන්දජා පොබේකට මනුස්සයන් කියලා දේශනා කළා. ඒක නැගෙන මේ වගේ ගැටි මොන තිබුණා අපිට මේ වගේ සැලකුවා කියන හැඟීමට කරගෙන කරුණාව මෛත්‍රිය උගදවාගෙනම එමිය ගැට පුණ්‍යන් වදනා කරන්න කියලා. සිංහලෝක සූත්‍රයන්ගේ දේශනාවල නිකාම පැහැදිලි මියගිය අය වෙනුවෙන් පින්කම් කරන කාරණය දෙමව්පියන්ගෙන් විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. මේ සමාජයෙන් කන දෙන්නෙක්ම කොටස් හයකට බෙදලා ඒ අතරින් දරුවන් දෙමව්පියන් අතර යුතුකම් ගැන සඳහන් කරද්දී විශේෂ යුතුකමක් විදිහට අතිත පණ පේතානම් කාලකතානම් දකිනම් අනුමදස්සති කියන විදිහට ඒ මියගිය අය වෙනුවෙන් පින්කම් කරලා දෙමව්පියන් වෙනුවෙන් පින්කම් කරලා තිංගල් මොඩන් කරන්න කියලා බුදුහාමුදුර අපට දේශනා කළා. අනේකතු තමයි මේ සිදු කරන්නේ. ඉතින් ඒ පියතුමාගේ ගුණ සිහිපත් කරන අවස්ථාව ඒ වගේම අපට අපේ ජීවිතය ගැන කිසියම් දහම් පරිවිදයක් ලබා ගන්න පුළුවන් අවස්ථාව. එනතන සම්පූර්ණ බුදු දහම කියලා කියන්නේ අපට කොහොම කරන් කියන කාරණා දෙකයි. එක පැත්තකින් මෛත්‍රී භාවනාව අනිත් පැත්තෙන් සතිවට්ඨානයි. අපේ මනස සෝපත් වෙන කරණ තියෙන ප්‍රධාන කාරණා දෙක මේ දෙක. බහදුත වහන්සේ වසර 45ක් ලෝකෙට ධර්ම දේශනා කළා. අපි කියන 84,000 ධර්මස්කන්ධය කියලා. දෙවියන් වහන්සේ මේ සියල්ලක් විමසලා බලන විට අපිට මූලික වශයෙන් කරණ තියෙන්නේ ඒ පැතිකින් සමතය දියුණු කිරීම අනිත් පැතිකින් විපස්සනා දියුණු කිරීම. ඊටාම සරලව කියනවා නම් එකන්තකින් මෛත්‍රී භාවනාව සියලු සත්ත්වෝ සෝපත්තේත්වං සෝපත්තේත්වං සෝපත්තේත්වං කියන මෙසිත දිනු කිරීම. අනිත් අතින් වර්තමානින් පොලිහෙද තියාගෙන සතිමත් වාසය කිරීම. චිත්තාපසනාව. ඉතාම සරලව කියනවා නම් පින්නතුනි අපට කෝණ කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ ඉතාම සරල දෙයයි. අපේ සමස්ත ජීවිතය කියන්නේ අපේ හුස්ම ඉහළට ගන්න පහළට යන අවස්ථාව. අපි අවුරුදු 50කට ජීවත් වුණා කියලා කිව්වත් අපේ මොනමාන ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ හුස්ම ඉහළට ගැනීම පහළට ගැනීම. මෙතන ගන්න හුස්ම ගන්නකොට ගන්න බවත් හුස්ම හෙළනකොට හෙළන බවත් පිළිබඳව වර්තමානයේ තුළ සම්පූර්ණ සිහිනෙන්නේ. මේ සිහිනෙන්න ගමන් මේක සම්පූර්ණ කරගන්න ගමන් අනිත් පැත්තෙන් අපට යම් කිසි රූපයක් එකට මැරෙනවා නම් ඒ මැරෙන රූපය සැරින්ම මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි. මේක කලින් අපි දැකපු අහපු ස්පර්ශ කරපු රූපයක් තමයි මේ මොහොතේ මනෝමය රූපයක් විදියට මනෝ විඥානය විදියට අපි හඳුනාගන්නේ. එනොතේ මේක ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ සොසතු වාසසති සතෝ ප්‍රසසති කියන එකෙන් පටන් ගන්නයි. අනිත් සංකසේ විහෙරති අසසිස්සාමික සේකදී පසසිස්සාමික සේකදී අනිත්‍යං පස්සේ නිරාගං පස්සේ නිරෝධං පස්සේ පරිනිස්සකං පස්සේ අවසානයෙන් මෙතන කරන් දෙන්නේ බුදුදහමේ සඳහන් කරන්නේ මේ ගැන පිළිතුරුනි. බුදුදහමේ අවසාන කාරණේ ඉස්සෙල් කියනවා අපි සාමාන්‍ය හිතන්නේ මොළින් දන් අන්තිමයටම අපි ප්‍රැක්ටිස් කරනකොට අපට අන්තිමේට අහු වෙනවා කියලා නේ. නමුත් ඒක ආරම්භයේ ඉස්සෙල් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආස්මානං කයං වදාමි නොවදානතෝ මාකසතෝ කියලා. මම ආශ්‍රයයන්ගේ ශේධීම දේශනා කරන්නේ ධම්ම කෙනාට දකින්න කෙනාට කියලා දේශනා කරා. දුකින් හට ගැනීම නිරෝධය සමුදය වැදාන කෙනාට දකින්න කෙනාටයි දුකේ නිරෝධය පණවන්නේ කියලා. එතකොට අපර යම් කිසි තැනකට යනවා නම් මේක කලින් නොගියපු දැනට අපි යනවා නම් අපි යන තැන මොකද කරන්න ඕන? ඒ යන තැන ලිපිනය දැනගන්න ඕන නේද? ලිපිනය හවුස් නම්බරේ ඉඳන්ම දැනගන්න ඕන. හවුස් නම්බරේ ස්ට්‍රීට් එක, සිටි එක, ප්‍රොවින්ස් එක සම්පූර්ණයෙන්ම දැනගෙන තමයි ගමන ආරම්භ කරන්නේ. අපි කවදාවත් පහන්ට දැනගලාද අනේ මං යනකොට මට ගෙදර හම්බෙයි කියලා? එහෙම යන්නේ වාහන ස්ටාර්ට් කරන කලින් අපේ හිසේ තියෙනවා එංගිතේ තියෙනවා යන්නේ කොතනද කියලා. එහෙම යන්නේ ඇයට අපි ගියර මොකද්ද? නොදැන ගියොත් අතරම වෙතිය. අනේ වගේ හරියටම දහම් මග කියන්නේ අවසානයේ ඩෙස්ටිනේෂන් එක හවුස් නම්බර් ඉඳන් දැනගෙන යනවා. අන්නේ වගේ අවසාන වශයෙන් අපිට කොහොමද කරන් තියෙන සම්පූර්ණ දෙක යාපේ නෝ ආනාපානසතිය ආනාපානසතිය තුළ වර්තමානයේ තුළ හිඳ ධ්‍යානගෙන ස්කන්ධ පංචකයේ සම්බිරය බලන්නයි අවසාන වශයෙන් තියෙන්නේ. යහුරුම තැනින් සෙරම කියනවා. ඊට පස්සේ අරමුණ කාණින් දැන් කියන බය වෙන්න එපා නේ. ඊට පස්සේ කාම සරල කාණින් දැන් අපි විස්තර කරනවා. පින්නතුනි අද අප මේ සම්බන්ධයෙන් ඉතාම සුවිශේෂී නිවිදයක් ගත කරපු කෙනෙක් මේ දරුවන්ගේ පියතුමා පූජිත ගෑවිලා මහත්මයා. එතුම අපේ මොලි මොනාගේ හොරි මේ අවුරුදු 35 කලින් මමත් පොඩා දරුවෙක් පසෙන් ඉන කාලේ අපේ සංග සෝල හඳුරගින් පැහැදි තින් කවට මම ආවා. එදා තමයි අනෝ වර්ෂේ මාත් මහමුණිය අවුරුදු නැයි මම හැම මාස කීපයක් කලින් තමයි සංග සෝල හඳුර මහන්නේ. අපේ සංග සිංහරන් පන්සල හිටියේ ඒ ඉන්නකොට අපේ දාමන හඳ හඳුර පිවා මෙහෙම කෙනෙක් ඇවිදිනවා අපි යමු බලන්න කියලා. ඉතින් මමත් ඒ මානසික ගමට ආවා. මාතරේ මැද අත ළඟ ඇල්තිනේ. එදා කොනේදී පියතුමා ඒ මේ ගිය මෑණියරොත් මේ දරුවෝ දෙන්න සංසෝග හඳුව තපුරුන්න ගෑමුනි. ඉතින් මම කවට ඒ සිල්ගේ මාතේ කැදියාද වගේ නේද? අම්මට අතකොට ශ්‍රද්ධාවෙන් ශාසනෙක හැදීමෙන්ද ඒ දරුවා ශාසනෙට කුලිය දෙයි කියලා. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු කෙනෙක් තමයි ඒ පූජින් ජයවර මහත්මයා. ඒ වගේම මේ ගිය ජර්ටි එදාබ මෑණියන් වහන්සේ. තෙනසුනි යම්කිසි කෙනෙකුගේ පවුලක කෙනෙක් මහන්නාට පස්සේ ඒ පවුලේ දෙමෝපියන් තමන්ගේ දරුවා කැලිවිට දරුවා විතරක් නෙවෙයි අනිත් සීලවර ස්වාමීන් වහන්සේ සහ තමන්ගේ තමන්ගේම දරුවෝ ඉන්නේ. මේක තමයි ඉස්ස ලස්සනේ. ඒ වගේමයි ඒ පවුලේ සහෝදර සහෝදරයන් ඉන්නවා නම් ඒ අය අනිත් හැම හාමුදුරුවෝ සලකන්නේ තමන්ගේම සහෝදරයන් විදියට. මේක විශේෂ කාරණේ. අනේ ලස්සනේ මම දැක්කා මේ පවුල තුළ. ඒ ආදරණීය දෙමෝපියන් අනිත් ස්වාමීන් වහන්සේට සලකපුවා කාලය අපත් මැද්දවතේ කාලයක් හිටියා කන්සලෙනි. ඒ කාලේ අපත් ලෙඩ වෙච්ච වෙලාවෙදී අපට සලකපුවා කාලය අද වගේ අප්‍රමාණිකයි. ඒ වගේම මේ සහෝදර සහෝදරියන් ඒ හැම දෙනාම අපේම සහෝදර සහෝදරයන් වගේ කටයුතු කළේ. විශේෂයෙන්ම සංසෝවන කාන්දුරෝ ගත වෙච්ච අවුරුදු 35 36 වන මම දැන්මම තමයි වැඩිපුරම ආශ්‍රය කළේ. ඒක තමයි ආශ්‍රය කළා. උන්වහන්සේ වැඩ සිටි හැම තැනකටම මම වැඩම කළා. මම වැඩ සිටි හැම තැනකටම උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩුණාට පස්සේ අපි නොකනේ වටිනට ගියේ නැහැ. නමුත් මම උන්වහන්සේ නොගිය දොරක් මට යන්න පුළුවන් වුණා. හැබැයි ඒ කරපු සියලුම කටයුතු වලදී සංසෝන් නඳුරමට ලැබු සංඛ්‍යාවක් වුණා. මම දරන්නේ වැඩවලට මම දවසට පැය 10ක් මහන්සි වෙනවා නම් ඔබ විශ්වාස කරන්න දන්නේ උන්වහන්සේ පැය 12ක් මහන්සි වෙනවා. ඒ තරම් කැපවීමකින් අප ශාස්ත්‍රීය වාසියාංශික අදෝතස් ඉඳගෙන ධර්ම දේශනා, ධම්ම ලිපි, ධර්ම සාකච්ඡා, සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් සහ විශේෂයෙන්ම අප ත්‍රිපිටක සංග්‍රහණය කළා. පාල මාසකින් ඒ ක්‍රමින සංඝානීය බාස්ම 25කට වඩා අපූර්ව රිසර්ච් කරන්න පුළුවන් විදියට හඬ පාලිම් හඬ නමුත් බාස්ම 25කට අධික සංඛ්‍යාවකින් සර්ච් කරන්න පුළුවන් විදියට අප ඒ සතරම් ප්‍රෝග්‍රෑම් හැදුවා. ඒ සියල්ල තම සුවිසාල දායකයන් දොනම් සංසෝල හඳුරෝ ඉතින් අපේක පෘථිවි නිත්‍යයෙන් සිහිපත් කරන්නේ මේ දාමර දෙමෝගයන්ට පුළුවන් පුළුවන් පිණිස. ඉතින් ඔබත් ඒ දිනා හොඩන් ගන්න ඔබට ඒ දහම් දාමයෙන් කාමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සිද්ධිලක් ඇතුව ඒ පියතුමා තේ කියන රැගෙන ගියා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ පෘථිවිය දිහා කලේ දරාගෙන අප මේ ධර්ම දේශනාවට හම්බන් දෙමු. මේ ධර්ම ගඩන් ආව පොණිය කලේ සම්බිනන කලින් මියගිය පූජිත ජයගිර පියතුමා එවාගේ මේට කලින් මියගිය ගර්ටි ජයගිර ඒ මෞතුමියන් දෙපළ නොවියති අනුමෝදන් වන් සෝමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි බුදුරජාන් වහන්සේගේ දහම් අනුව මෞතියන් සැලකීම සුවිශේෂී කාරණයක්. වෙන කාරණාවල කිසියම් ප්‍රමාණයකින් දෙමෝපියන් සැලකීම වෙන සඳහන් කරලා තියෙනවා. හැබැයි බුදුදහම් තුළ ඒක සුවිශේෂී කාරණයක් කියලා දක්වලා තියෙනවා. භාගවත් වහන්සේ දේශනා කරනවා සුඛං මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛං. යම් කෙනෙක් අම්මට තාත්තට සලකනවා නම් ඒක නා සැප ලබන කෙනෙක් කියලා. යම් කෙනෙක් කොයිතරම් සතුටෙන් සුවසේ සැනසීමෙන් ජීවත් වෙනවා කියන බලන ප්‍රධානතම නිර්මාණයක් තමයි එතන තා කොයිතරම් දුරට තමන්ගේ අම්මට තාත්තට සලකනවා කියන ධර්මය. මේක විශේෂ කාර්යය. වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ අම්මා තාත්තා දෙන්නා ජීවත් වෙලා ඉන්නවා නම් තමන්ට කොච්චර දවස් ප්‍රමාණයක් එයාගේ ගුණ සිහිපත් වෙනවද? ඒක තමයි මේ සුවිශේෂ කාර්යයක් කියනවා. අපිට අපේ අම්මා තාත්තා වැඩිපුර මතක් වෙන්නේ ජීවත් වෙන කාලේ පටන් ගෙන තුලින් ගියත් පස්සේ. ඇතැම් වෙලේ ඒක නිතර එකමහලයක් හිටියත් ඒකට ඉන්නකොට ඒතර ඒ ගැන හිතෙන්නේ නැහැ. නමුත් මේ ගියාට පස්සේ ඊට වඩා තමන්ගේ අම්ම තාත්තා ගැන කවුරුත් හිතනවා. මොකද හිතන්නේ? තමන් කොහොමද අම්මට තාත්තට සැලකුවේ කියන කාරණේ මතක් කරනවා. ඒ නිසා දැනට තමන්ගේ අම්ම තාත්තා ඉන්නවා නම් තමන්ට ඒ අය වෙනුවෙන් සලකන්න පුළුවන් උපරිමයෙන් සලකන්න. උපරිමයෙන් සලකන්න. තමන් මොන වයසේ හිටියත් පාසල් වයසේ හිටියත් ඒ අම්බ තාත්තගේ හිත සතුට නෙදරේ ඉන්න. ඒ සතුට තමන්ට වැඩිපුරම දැනෙන්නේ ඒ අනේ ගියත් පස්සේ. එක්තරා ප්‍රකට ස්වාමි වහන්සේ කෙනෙක් ශ්‍රී ලංකාවේ තිර ප්‍රසිද්ධ ස්වාමි වහන්සේ කෙනෙක් දිනක් ධර්ම දේශනාවට සරණ කරනවා. මා ජීවිතේ වැඩිපුරම සතුටුනේ මගේ අම්මා මිනිගේ ගොඩන්සේ කියලා. මම වැඩිපුරම සතුටුනේ මගේ අම්මා මිනිගේ ගොඩන්සේ කියලා. ඔබට නම් බොමේ දෙන්නේ අම්මා තාත්තා මරුවම කොහොමද දාවිය සතුට වෙන්නේ කියලා. ඇත්තම කියන තැනේ තමයි අතාර තියෙන්නේ. ප්‍රහලන් වහන්සේ කෙනෙක්ගේ මහණේ මංගල කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ඉතිරිමන් කෑම මංගල කාරණයක්. සත්පුරුෂ දරුවන්ට තමගේ අම්මා තාත්තා දෙන්නා මිය යන දවස මංගල කර්මයක් වෙනවා පිළිවෙත. එයින් වෙන්නේ. ඒ දවසට තමන්ගේ යුතුකම මැනේ ඉඳලා තියෙනකොට ඉන්න කාලේ තමන් උපරිමය සැලකුවා කියන සිතෙවිල්ල එදාට තමන්ට එන්නට ඕන. ඒක ඇයි? ඒ අමරහත් ඉන්න කාලේ එයාගේ ශ්‍රද්ධාව, සීලය, සෘතවත් භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව, ධර්මඥානය මෙන්න මේ කරුණෝ ඒ අය මුලින් හිටිය කාලයටත් වඩා මන් නිසා දිනු වුණා කියන හැඟීමක් එන්නට ඕන. අමර තාත්තට ආහාර පාන ඇඳුම් පැනඳුම් වලින් සල්පන කරන්න හේතු වෙනද? එයාටන්ගේ සිත දියුණු වෙන උදව් කරන්න ඕන. එයා දැන් ඉන්න මට්ටමට වඩා එයාගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රොතය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව දියුණු වෙන්න අප උදව් කරලා තියෙන්න ඕන. එහෙම උදව් කරන්න මොකද වෙන්නේ? ඒ මියගේ අදහස් ඉපදෙන්නේ මේ හිටපු ජීවිතයට වඩා ඉහළ තැනක. අපට ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ අම්මා තාත්තා මිය ගියපු දවසට ගියා ඉපදෙන්නේ මෙතෙන්ටත් වඩා ඉහළ තැනක, ඉහළ පහසුකම් තියෙන, ඉහළ ආයුෂ තියෙන තැනක තමයි ඒ අය දැන් ඉපදිලා ඉන්නේ කියන හැඟීම අපේ සිතට නැගෙන්නට ඕන වෙනතුනි. අන්න එහෙම නැත්නම් අපිට අර සතුට එන්නේ නැත්නම් ඊය සතුට එන්නේ නැහැ. නිකන් හිතේ සතුට එන්නේ නැහැ. නිකන් කෑම බීම ටිකක් දුන්නාට හිතක් ඒ සතුට එන්නේ නැහැ. ඒ සතුට එනනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම පැහැදිලිව නදින්නම් සෝපනිකාරකම් වදාමි. මේ රෝගෙ දෙන්නේ කියලා මාතු උපකාරකම් අවසන් කරන්න බැරි දෙන්නේ කියලා. මා සෝචේ පිටුච්චේ අමකාන්ත කියන දෙන්නට සත්‍යපකාර කරලා සැලකුණ සමතර අවසන් කරන්න බෑ කියලා. ඒ වුණත් බුදුහාඳුරේ සමාන ගැන් දේශනා තුන. බහුවිත මහතේ සඳහන් කරනවා තමගේ අම්මා තාත්තා දෙන්න සිය දෙවුරු මත දරාගෙන අවුරුදු 100ක් එක දිගට එයාට ආහාර පාන දෙමින්, එයාගේ මල් මුත්‍රා තමගේ දෙවුරු මතම කැළමින් පිරිසුදු කරමින් අවුරුදු 100ක් එක දිගට උපස්ථාන කළා. අම්මා තාත්තා අප වෙනුවෙන් කළා වූ යුතුකමට ප්‍රතිපකාර කළාස්ස කරන්න බැහැ. ඒ තරම් මහත් වූ මෙහෙවරක් අම්මා තාත්තගෙන් අපට සිදුවෙලා තියෙනවා. එහෙම භෞතික වශයෙන් උදව් කරන අවසන් කරන්න බැරි වුණා බුදුහාම වේසුදා මාර්ගයක් කියලා කියනවා. නයින් නිදහසෙන් පුළුවන් මාර්ගයක් කියලා කියනවා. මොකද මාර්ගය? ඒ අම්මා තාත්තා තුළ තියෙන ශ්‍රද්ධාව පොඩ්ඩක් හරි දිනන උදව් කරන්න ඕනේ. එයගේ සිල්වන්ත භාවයේ වැඩි කරගන්න විදිහට කටයුතු කරන්න ඕන. එයගේ ධර්මඥානිය, එයගේ පරිත්‍යාග සීලයේ, එයා තුළ තියෙන ප්‍රඥාව නොනැන් වැඩි දියුණු වෙන විදිහට අප ඒ අයට ධර්මයේ උදව් කරන්න ඕන. මෙන්න මේක තමයි දෙවගෙන් සාධනීය. එල් දහසෙයි තවත් සුවිශේෂ කාරණයක් බුදුදහමට තියෙනවා. බුදුදහමේ සඳහන් වන ආකාරයට අපි සරකන්නේ අපේ මේ ආත්ම භාවයේ අමඩ තාත්‍ර විතරක් නෙවෙයි. බෞද්ධයා කියන්නේ බුද්ධිමත් ජීවිතයට මුහුණ දෙන කෙනෙක්. පින්නතුන් වා පහසේ මාළිගල ඉන්න, පෙරස් එක ඉන්න, ඒත් වෙනවා නම් හේතු වෙන කකුල් දෙක දිගා ඉන්නවා, දිගා ඉන්න එක සමාන්‍යයි. අමාරුයි ඉන්නපන්. හොඳට පෙරස් එකේ පහසෙමින්. එතකොට අපි සඳහන් කළේ බුදුදහමේ හැටියට අප අපේ මේ ආත්මභාවයේ අමතර තාත්‍ර විතරක් නෙමෙයි සලකන්නේ. අපේ කලින් ආත්මභාවයේ කියමකට අතර අප සලකන්නට ඕන. අන්‍යම සලකන ක්‍රමයක් ධර්මයේ තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කොහොමද? ඒ තමයි අප ධර්මයේ හැසිරීම. අප සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වඩනවා නම් අපේ කලින් ආත්මභව ළඟලති අප දිහා දැකලා අප දිහා බලලා සතුට වෙනවා කියන්නේ. මජ්ක්‍ධිමනිකායේ ආකංගික සූත්‍රයක් කියනවා. ඒ ආකංගික සූත්‍රය ඉතාම පැහැදිලිව දැක්වෙනවා. යම් කෙනෙක් සීලවන්ත වෙනවා නම් ඒ කෙනාගේ කලින් ආත්ම බහලාමල තාත්‍රයක් සතුට වෙනවා කියන්නේ. ඇයි අප එහෙම කලින් ආත්ම බහලාමල තාත්‍රයක් සතුට කරන්නේ නැයි අපි? අප මේ සසර ගමන විශ්වාස කරන අය. මෙතෙන්ට එකපාර ඕකපාතිකව පහුණා විතරක් නෙවෙයි. අපි සසර බොහෝ දිගු ගමනක් එන අය. එන ගමනේදී අපිට බොහෝ දෙනා අමරක අතර වෙලා තියෙනවා. කිරෙන් දහදින් අපව පෝෂණය කරලා තියෙනවා. ඒ අය දිස්සි අපේ යුතුකම කරා අපට යුතුකම විතර කරා නම් අපිට මේ සුභතිය ලැබෙන්නේ නැහැ. බලන්න වෙනතනි අප මේ අහතරමහලේ අපේ ආමගේ පොසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳ ගන්න විඥානයේ දොරොර විඥානය කොනනම් උපතින් අන්ත වෙන දිමිත්තද උපතින් මන්න දෝෂයක වෙන දිමිත්තද උපතින් අංග විකල වෙන දිවිත විඥානයක් නම් මේ ආත්මභාවයේ ආමගේ පොසේ පිළිසඳ ගත්තේ අපේ අම්මා වෛද්‍යවරියක් වුණත් වෛද්‍ය විද්‍යාවේ තියෙන මහාචාර්යවරියක් වුණත් ආමර වැස්සක් කරන්න පුළන්ද වෙනසක් කරන්න බෑ කියලා තේරෙන විදිහට බලගන්නවා. එතකොට මෙයා සමහරවේ අම්මට මේ විඤ්ඤාණය බාර දෙනකම් අපට උදව් කරලා තියෙන කවුද? මේ දසලින් ආත්මභාවයේ හිටිය අපේ අම්මල තාත්තන. ඒක හොඳට මතක තියාගන්න. ඒ අපේ ජීත ලස්සන තියන ගිහිල්ලා අපේ කලින් ආත්මවල අමලක අතර ගැටි සිදු වෙච්ච වැරදි නිසා ඇතැම්ටි ඇ මේ මොහොතේ මිනිස් ආත්මභාවයෙන් පහළ තැන්වල දුක් විඳිනවා ඇති. ඒක හොඳට මතක තියාගන්න. අන්නේ සාපිරතුන අපේ ලොකෝ වගකීමක් යුතුකමක් කියනවා මේ ආත්මභාවයේ අමලක අතර සලකනවා තේමාන වදන් කරන විතරක් නෙමෙයි. අවුරුද්දේ දවසක් හරියේ මේක කලින් ආත්ම භවවල අමර තාත්‍රය වෙනුවෙන් තමන් දැනට කරන පින්කමක් වලින් හරියේ පින් අනුමෝදන් කරන්න ඕන අපි. ඒක තමයි බුදු වෙදිතේ කියන්නේ. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ ආනන්ද හාමුදුරුවෝ සමග දිනක් පිටපාදි වැඩම කළා. වැඩම කරනකොට එක්තරා බ්‍රාහ්මණෙක් මහමගදී හමු වුණා. අම්මලා සඳහන් කරනවා පුතේ පුතේ උඹ කාරිගෙන් දැක්කේ අපි ගෙදර යමු. අම්මත් බලාගෙන ඉනවා නංගිල මල්ලියත් බලාගෙන ඉනවා අපි ගෙදර යමු කියලා. සාංකේත කියලා බ්‍රාහ්මණය. බුදුරජාණන් වහන්සේට පුතේ පාගේ සැලකුවා. බුදුරජාණන් වහන්සේ තා බ්‍රාහ්මණයට කියන්නේ ගෙදර ගියා. නිහල දානේ පාන්දර බණක් කියලා නැගලා ආවා. අනදාහ රෝහණම සාමි මොකද මේ උනේ කියලා. බුදුහාමර සඳහන් කරන ආනන්ද මේ සාකේත බ්‍රාහ්මණයත් ඒ සාකේත බ්‍රාහ්මණයත් ආත්මවා පන්සියක් මගේ මම තාත්තගේ දෙයක්ද කලින් ආත්මවා පන්සියක් මම තාත්ත දෙන්නේ අර සසර පුරුද්දට මේ පුත්‍ර ස්නේහය උපදවාගෙන මේ සාක වාකාරේ එනෝති බාහන්ගේ සසර ස්වභාවයෙන් ඒ නිසා අපේ ගෙදර දරුවන්ට සලකන වගේම අපේ අම්මට තාත්තට සලකන වගේම අපේ ඉඩදීන් එහා පැත්තේ ඉන්නා ගැන තාත්තෙන් එහා පැත්තේ ඉන්නා ගැන මෛත්‍රී සංකේත සිටුවෙන් පිළිතුරු බලන්න ඕන. අප දැන් හිතන වඩා පුළුල්ව ජීවිතයේ දැස ලෝකයේ දැස සත්‍යයන් දැස බලන්නට ඕන. මේක තමයි අපට බුදුදහමෙන් ලබා දෙන ජීවිත අවබෝධය. අපි වටින්නේ අපි කොච්චර ඉගෙන ගත්තද කියන කාරණාවත් නෙවෙයි. අපි වටින්නේ අපේ ගෙදර කොච්චර ලොකුද කියන කාරණාවත් නෙවෙයි. අපි වටින්නේ අපි පාරිචිතන වාහනය කොයි රටක කොයි මාතමේ කොයි මාතමේ වියදමකින් මිලක් තියෙන වාහනයක්ද කියන එක මත නෙවෙයි අපේ ජීවිතයේ වටිනාකම් කියන්නේ. අපේ ජීවිතේ වටිනාකම් කියන්නේ කොහොමද? අපි හිතන විදිහ. අපි එකම මෛත්‍රියෙන් දන් දීමේ අදහසින් ප්‍රඥාවෙන් අප කොයිතරම් ඉහළ මට්ටමින් සිතනවාද කියන කාරණේ මතයි අපේ වටිනාකම් වැඩි වෙන්නේ. ඔබ මේ ලස්සන ගෙදර ඉන්නකොට ඔබට හිතෙනවා නම් අනේ මේ වගේ ලස්සන ගෙවල් 10ක් තව 10 දෙනෙකුට ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඔබේ වටිනාකම 10 ගුණයකින් වැඩි වෙනවා. ඔබේ ගෙදර ඉස්සන ලස්සන මල් ගහක් සමන්දි ජනහක් රෝස මුදහක් ඔබ වදා කරනකොට ඔබට පුළුවන් නම් තව ගෙවල් දෙකකට වගේ ලස්සන මල් ගස් දෙකක් දෙන්න. ඔබේ වටිනාකම දෙගුණකින් වැඩි වෙනවා. ඔබේ දරුවාට ඔබ පාසල් කොටි කාර්යයන් දෙන ගමන් අවුරුද්දේ දවසක් හරි තම දරුවේ පෙමින් දෝපත් දරුවේ පෙමින් පාසල් කොටි කා අම්මසේ සබත කොටම කරන්න දෙන්න පුළුවන් නම් ඔබේ අසතුට දෙහුනි. ඔබ ඉතරයි තමයි පාඩම් ගහන්නේ. මේ මුළු ලෝකෙම ඉන්න ඇයට ලැබුණත් අනුගාමී අසලසියන්ට ගමේ ඉන්න අය සෝකත්වාම් සෝකත්වා සෝකත්වා කියන මේ සිතින් යගෙන බහින් පුළුවන් නම් හිතන්න පුළුවන් නම් එදාට බොහොම කටින් කෙනෙක් එන්සම් බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම් වැඩි කරගන්න. මේ දහමේ හැරපිල්ල තුල කිසිම දෙයකින් අපේ වටිනාකම් වැඩි වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි කොහෙන්ද ඉගෙන ගන්නේ කියලත් කොයිතරම් ධනෙත් එකනක් අපේ ධර්මවලට කොච්චර ඉගෙනනවා අපි කොච්චර වටිනා වාහන පාවිච්චි කරා අප මිනිගාට පස්සේ අපේ නාතින් අපේ ශරීරයේ දිගටම ගෙදර තියාගෙන යන්න මේ අර කියන ගැට මේක ටිකක් කලින් හොදයි මිය ගියලා අවසන් කරන දුර නැග ගන්න තියාගන්න පිටරට බලනම් මිය ගියලා උපරිම පෑන දෙක ගෙදර තියන ගෙදර යනවා. එහෙනම් මේ ගෙදර මී යන්නේ නැහැ කෙනෙක්. ගෙදර මී යන්නේ නම් ඉක්මනට ගෙදරින් අයින් කරනවා. මැරෙන කලින්. ඇයි ඒ? ගෙදර විකුණනකොට බලනවා ගෙදර කවුරු කෙනෙක් මී කියලාද කියලා. ඒක ඇත්තටම කියනවා බොරුවට රස්න කරන්න බෑ. ගෙදර කෙනෙක් මී කියලා නම් ගෙදර වටිනාකම හුඟක් අඩු වෙනවා. ඒ නිසා මී යන කෙනා බොහෝ වෙලෙ කියනවා මාව වෙනදාට එක්කන් යන්න. ගෙදර හරි වයකට වටිනාකම් කියන්නේ කොහොමද? ඉතලේ මැරෙන කෙනාම ඇත්තම ආගෝ කියනවා. නම ගෙදර ඉන්න සතුරුස දරුවන් ඥාති බොහෝ වෙලෙ කියන්නේ නැහැ ගෙදර තියා ගන්නවා. නම පිනතුනි අප මේ ගියාට පස්සේ ශ්‍රී ලංකා විදියට ගත්තොත් ඒ ආවාසින් අපිට අවසන් පරිදි සිද වෙනකන්වත් අපිට නිවසේ ඉන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපි කොච්චර දාපන්ට උදව් කළත් මනත් දරුවා කොහොමද ගෙදර තියාගන්නේ? අප මෙතන අයින් කරමු. අයින් කරන විට මේ වීඩියෝ තුන අපේ ශරීර රාජනය කරලා පස්සේ අපේ අලුත් එක ගෙදර ගෙනල තියාගන්න කියලා කිව්වද? අපේ ඥාති ගැම්බි ඇතැම් විට මේ කිසි වෙලාවෙදී පෙට්ටියෙන් මෙලිට ගන්නකොට කෑ ගන්න හඬ නොනියෙද බදාගෙන හඬ නොනි අපෝ දාලා යන්නේ කෝ කියලා. හැබැයි ආගෙන ඉතල ඉවරෙන් අර මුට්ටිය දෙන්නේ දේවල් ටික ගෙදර ගිහින් තියන කිව්වොත් යාලන් නිලයෙන් බාහිර ගන්න කෙනෙක්. ආදම් නගරයේ බොහෝ දෙනෙක් ජරුටිපත් ගෙන යන සමානෙ ඉන්නේ නැහැ පිට. මේක තමයි සමහරේ මේක කාට දොස් කියන්නේ යක් නේ. මේක තේරුම් ගන්න වැඩ කරන් කියලාද? එහෙනම් තමන්ගේ දේහයේ තේර තම වටිනාකමක් එකතු කරගෙනද තියෙන්නේ කියන එක ගැන නැවත නැවත තමන්ගේ දේහයේ දැස හැදිර බලන්න. බුදුදහම කියන්නේ මෙන්න මේ ලෝකෙකට අපේ ජීවිත සපදී නැති ඉහළම කොටසම ලබන්නේ දහම. රහතන් වහන්සේ කෙනෙක් දෙනක් ඇවතින් ඒ රහතන් වහන්සේගේ කේස් ටික පිළිගන්න මනුස්සයන්ගේ දෙවිවරු බ්‍රහ්මයෝ ධාතු කරණ වහරේ නාද්දකින් දරාගෙන ඒ කේසගතවතුන් වහන්සේලා වඩම්බලා ධාතු ප්‍රදර්ශන තියන්න ගියයි සැදේට හැදීනවා. බුදුරජාන් වහන්සේගේ රාහතන් වහන්සේගේ ධාතු වහන්සේ පිළිගන්න දෙලියන් මාස්යම් බ්‍රහ්මයම් ධාතු කන ගොරගෙන පැහැරෙනවා. ඒ එන්නේ ඒ නිය කියපු කෙනාගේ තිමිච්ච ධනය නිසා නෙවෙයි, ඒ නිය කිය කෙනාගේ හිත දීමට නිසා, ප්‍රඥාව දීමට නිසා. අනේ නිසා පින්නතුනි අපට හැදුවේ නම් තුලින් මෙන්න මේ වටිනාකම ලබාගන්න තියෙනවා. ඔබ බොහෝ විට ධර්මය අහපු අය හැබැයි ඔබ අහම කොබන්නේ ඔබගේ ධර්මයේ කොයිතරම් දේවල් ඔබ ජීවිතයට පුහුණුතනවාද කියලා. ඔබ ධර්මයේ කොච්චර ජීවිතයට පුහුණු කරනවාද කියලා ඔබ දැන් ඔබ ගැනම බලන්න ඕන. කොහොමද බලන්නේ? යම් විශේෂ පොඩි දියුරටින් ඔබ තමයි ජීවත් වෙන්නේ පැය 24යි කියලා. අද දැන් වෙලාව 7:20යි. හෙට 7:20 වෙනකම් ඔබ මියනවා කියලා කිව්වොත් බයයිනේ. බයන්ති දමිනහතුනි මොන දෙයක් කියන්නේ? මොන වෙනවද අපි? කෙනෙකුට පැය 24ක් තියෙනවා නම් 30ක් chance එක. අපිට පැය 24ක් ගෙනත් විශ්වාසය තියන්න බෑ. යම් කිසි විශ්වාසවන්ත වෛද්‍යවරයෙක් හරි වෙනත් නර්සස්වදාන කෙනෙක් හරි ඔබට කිව්වොත් ඔබ තව ජීවත් වෙන්නේ පැය 24 කියලා, මෙන්න මේ පැය 24 තුළ ඔබ මොනවද කරන්නේ? හිතලා තියෙනවද? හිතවත් නැහෙනේ. තෝන් හිතකින් මාති දරන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ දේශනා කරේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ මරණ ධම්මෝ කි මරණං අන්තිවෝති අවිනාශච්චේති දප්පෝ. මම මැරෙන්නේ නෙමෙයි, මම මරණේ නොයි කෝ කෙනෙක් කියන එක නිතර නිතර මෙහි කරන් කියලා දේශනා කළා. නිතර නිතර මෙහි කරා. මෙන්න මේ ටැගිස් යන්ත්‍ර තුළ ඔබ මොනවද කරන්නේ? මම කියන්නේ පා ඔබේ හිතින්ම ඔබ අහන බලන්න මේ ඉදිරි පැය 24 දී ඔබ මොනවද කරන්නේ කියලා. මෙන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඔබ කොච්චර බුදුදහම ඉගෙනගෙන තියනවද? ඔබ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මේ තෙරුවන් සරණ ගිහිල්ලා ඔබ කියපු මේ වචනෙන් ඔබ කොයිතරම් දුරට ප්‍රයෝජන ලබාගෙන කියනවාද කියලා. නැවත නැවතත් ඉතින් බලන්න මේ වගේ අනතුරක් අපේ ජීවිත රාවුතින් අප මොකද කරන්නේ? ඒ මගේ පිළිතුරු කැටියෙන් කියනවා නම් කෙනෙක් ධර්මයට නැඹුරුනා කියලා බලන්නේ මිය යන දවස කාලේ වුණත් තමා උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන දක්වා වූ කාලය තුළ දවසේද තමයි වැඩිපුර කාලයක් ගත කරන්නේ, සහ විශේෂයෙන්ම වැඩිපුර තමන් හිතන්නේ මොනවා ගැනද? මට කියන්නේ පා ඔබ මිනිත්තර බලන්න බණින් පස්සේ ගෙදර ගිහලා පොලේ කියලා බලන්න. හැමදාම උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොතේ දක්වා තමන්ට දවසට වැඩිපුර හිතෙන්නේ මොකක් ගැනද? කරන්නේ මොකද කියලා දන්නේ? ඔබ ඇතමිට තමන්ගේ රැකියාවේ පැය 8ක් 10ක් 12ක් 15ක් වෙනකන් කෙනෙක් වෙන මොකෙන් කරන්නේ? නමුත් ඒ වැඩ කරන අතරේදී තමාගේ හිතේ වැඩිපුර නැව් පිළිවෙලෙන් කරනවද? මෙන්න මේකෙන් තීරණය කරන්න පුළුවන් තමන් කොච්චර දහම පුහුණු කරනවද කියන එක විතරක් නෙවෙයි, මරණයෙන් පස්සේ තමා යන්නේ ඉහළ තැනකටද පහළ තැනකටද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. මේක කියන්නේ ධම්මා දාස කියලා. දහම් කරකට දැන් මෙන්න ඔබට දාන්න. පින්වත්නි, අද බුදුදහම ගැන කතා කරද්දී කාරණා දෙකක් සඳහන් කරනවා. එකක් තමයි ධර්මයේ ධර්ම නැති ඇයට බුදු දහම කියලා දෙනවා. දෙවනියට උපතින් බෞද්ධයෙක් උපතින් බෞද්ධයන් නැවත බුදු දහම වෙත නැගෙන අබෞද්ධයෙක් බුදු දහම කියලා දීම උපතින් බෞද්ධයෙක් නැවත බුදු දහම හඳුන්වා දීම මේ කියලා මේ දෙවනි කාරණේක අමාරු කරන්නේ උපදීන් අබෞද්ධයන්ට සමලේසි බුදු දහම කියලා දෙන්නත් බුදු දහමේ කාරණා කීපයෙන් එකට දැනගන්න ඕන. පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිමත් බව. 5 precepts, loving kindness meditation and mindfulness. මෙන්න මේ තුන බුදු දහම තුලින් වෙනත් කෙනෙක් දැනගත්ත ගමන්ම එතන ඉඳන් වේගයෙන්ම වුණු කරක් පටන් ගන්නවා. ආයෙ ප්‍රශ්න කරන්නේ නැහැ. ඒකට තේරෙනවා. අපි බලන්න පිනතුනි අපි කොච්චර නම් මේ තුන අහලා තියෙද? පංචශීලයේ මෛත්‍රිය සිල් සතර සෝපාන්තා කියන කාරණාව සතිමත් බව. අපි ජීවිතේ කොච්චර අහලා තියෙද බලන්න. ඒ මාතෘකාවෙන් බණ කියනකොට මට කියන්න හිතන්නේ ආ මේ හාමුදුරුවෝ කියන්නේ අපි දන්න දෙමනේ. අපි කොච්චර හම්බුද ඔබ? අපි දහම් පාසල යන කෙනෙක් නම් පංචශීලය දන්නවා, මෛත්‍රිය වඩන තියෙනවා, මෛත්‍රී පාන ගැන දන්නවා, මයින්ඩ්ෆුල්නස් එක ගැන දන්නවා, අපි දහම් පාසල අවසන්දක් කරනවා, ධර්මාචාරයක් කරනවා, වාචිකයක් අපි කරලා තියෙනවා, පස්සතු වාචිකයක් කරලා තියෙනවා කියලා තමයි අපිට බොහෝ දෙන්නේ. නමුත් එනතුනි අපි ඉගෙන ගත්ත දේ ඒක පුහුණු කිරීම අතරේ වෙනස අහසෙන් පොළවට අපි දන්න දෙයි ඒ දන්න දෙයි පුහුණු කිරීමයි අහසට පොළව වගේ. ඒ තමයි වෙනසක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහමන් වහන්සේතුනි අපේ ජීවිතයේ ප්‍රධානතම කාරණේ වෙනවානේ සතුට කියන කාරණේ. සන්තුෂ්ටි පරමන්දන. අපේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු අන්නේ සතුට තමයි ඉහළම ධනිය විදියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ. Happiness is the highest treasure, the greatest treasure. The contentment is the greater treasure, what the blessed one is feeling. මෙන්න මේ සන්තුෂ්ටිය කියන එක පිළිතුරුනි මේ අද දවසේ මෙන්න මොකද කරන්නේ. අපේ ජීවිතේ හැමදාම හිතාගෙන හිටියේ සතුට කියන එක සිද්ධවන්නේ අනංග දවසෙක. තමන් ගැන තමන් ගැන බලන්න පුළුවන් ඔබ සතුට විඳින කෙනෙක්ද සතුට සොයාගෙන යන කෙනෙක්ද කොහොමද බලන්න. ඔබ හිතනවා නම් තමා දැන් මේ කරන කටයුත්ත කරලා ඉවර වුණාට පස්සේ සතුට කියන එක හිතනවා නම් ඔබ සතුට විඳින කෙනෙක් නෙවෙයි සතුට සොයන කෙනෙක්. ඒ සතුට තමයි අපේ ජීවිතේ ඉන්නේ. අපි හිතනවා නම් අපේ වැඩියක් තියා ඔබ හිතනවා නම් තමන්ගේ සතුට තියෙන මේ බණ ඉවර වෙලා ඊළඟ කටයුත්ත එක කතා කරගෙන ඉන්නකොට ඒ කියලා ඒත් ඔබ සතුට විඳින කෙනෙක් නෙවෙයි. අපි හැමදාම අද තමයි හොඳ එකක් ලැබෙවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒක හදස් වෙනතුනි ජීවිතේ කිසිදාම වෙන්නේ අපිට නිතරම යකීදී කියන දෙයක් තමයි අපිට හිතට සතුට සැනසීම තියෙන්නේ මේ දැන් ගන්න වැරදි එක කරන්න උනාට පස්සේ කියන. දැන් හිතනවා බාහිර උනාට පස්සේ සන්තෝෂිකද? ඊට පස්සේ හිතනවා සංග්‍රහය විතරක් ගන්න සතුටද කියලා. ඊට පස්සේ හිතනවා ගෙදර ගියාට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා නිදා ගත්තට පස්සේ කියලා. ඊට පස්සේ හිතනවා හිත වැරදි ගියාට පස්සේ කියලා. වැරේ ඉන්න කම හිතෙන්නේ වැඩි වුණාට පස්සේ සන්තෝෂිත වෙන. සඳුද පටන් ගත්ත ගමන් හිතන්නේ සිකුරාද පස්සේ තමයි සන්තෝෂිත වෙන්නේ කියලා. දරුවේ ගොඩාක් කල් හිතන් ඉන්නේ සිසත් පාසුනාර පස්සේ තමයි සතුට. සාමර පාසුනාර පස්සේ තමයි සතුට. ඉසස් පාසුනාර පස්සේ තමයි සතුට. උපාලිය ගත පස්සේ ඔහොම බලන බලන බලනකොට මොකද වෙන්නේ? එහෙම මේ හැරලා බලනකොට දරුව ගෙදරවත් නෑ. දරුව යුනිවර්සිටි. තාත් ටිකක් බලනකොට දරුව රැකියාවේ. ආයෙ ටිකක් බලනකොට දරුව විවාහයට ගෙදරවත් නෑ. තාත් ටිකක් බලනකොට දරුව ශ්‍රී ලංකාවේ නෑ වෙන රටක. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අර ඇල්බම් එක ගන්නද? එළියට ෆොටෝ ටික ඔක්කොම එළියට ගන්නවා. ඊට පස්සේ අනේ බලන්න මේ පුතා පොඩි කාලෙන් පුඩා කල් කොච්චර ලස්සනද? අපි විවාහයක කාලේ කොච්චර මගුල් පොඩේක කොච්චර ලස්සනද? අර ඒ ටික බලලා ඉන්නවා. අන්දි උනේ ගෙදර සොල්තල් සැදේ තනි වැඩ කරන ගේන තරේ තෝයි ඉතුරු ටික ඉන්නවා. තේන තනින් මෙතෙන්ට වැකෙන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. බුදුදහම මේ සතුට තියෙන පින්නතුනේ මේ වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොත කොච්චර ගැඹුරු ළහල කිව්වද සැලුම් සතුට තියෙන්නේ මේ එක හුස්ම ගැනීම හා පිටගිරීම කියන මේ කාරණයට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එකේ වෙයි. ජීවිතයේ ඉන්නම සතුට විඳින කැමති නම් පිළිගතුනේ ආනාපාන සතිය කොහොමද? එහෙම නැත්නම් වෙන කැමති සමත භාවනාවක්, මෛත්‍රී භාවනාව, බුදුන භාවනාව, ධාතු මනසිකාරය, ඉරියාපත භාවනාව, මේ වගේ කැමති භාවනාවක් තමයි ජීවිතය තුළ පුහුණු කරන්නේ. ඒ පුහුණු කරන්න තරම් තමයි තේරෙනවා ඇත්තටම සතුට තියෙන්නේ මේ මොහොතේ තමන්ගේ ළඟ කියලා. අප ජීවිතයේ සතුට නිතරම හොයන්නේ බාහිර කෙනෙක් නැති. බුදුහාමුදුරේ දේශනා කරනවා සබ්බං පරමසං දුක්ඛං සබ්බං ඉස්සනියං සෝකං කියලා. ඒකේ තේරුම තමයි යම් දෙයක සතුට තියෙන්නේ බාහිර කාරණයක්, බාහිර ද්‍රව්‍යයක්, බාහිර පුද්ගලෙක් මත නම් ඒ සතුට දුකෙන් අවසන් වෙනවා. යම් කෙනෙකුගේ සතුට දෙන්නේ තමන්ගේ අභ්‍යන්තර කාරණයක් මත නම් අන්න ඒක තමයි සැබෑ සතුට වඩපත්. ඔබ බලන්න. ඔබට අද දවසේ වැඩිපුරම සතුට ලැබෙන හේතු වන කාරණා මොනවද කියලා. නිකන් ඉන්නකොට කොහෙද කියලා බලන්න. අද දවසේ තමන්ට සතුට ලැබෙන කාරණා 10ක් කියලා බලන්න. 10 වෙන 5ක් කියලා බලන්න. කොහොමද සතුට ලැබෙනවාද කියලා බලන්නේ. තමන් දවසට වැඩිපුර හිතන්නේ මොකක් ගැනද කියන කාරණේ. තමන් කරන්නේ මොකක්ද කියන එක නෙවෙයි. තමන් දවසට වැඩිපුර හිතන්නේ කොහක් ගැනද කියලා බලන්න. ලියලා මොකද? අන්න ඒ කාරණා බාහිර සාධකයක් නම් තමන්ගේ සතුට එන්න එන්නම අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. වැඩි දෙයක් තමයි ඒ සතුට තීරණය කරන සාධකය ඔබේ රූප සම්පත්තිය නම්, ඔබේ නිරෝගී භාවය නම්, ඔබේ රැකියාව නම්, ඔබේ උසස් වීම නම්, ඔබේ මානසික වැටුප නම් ඒ මොකද්ද? ඒ තැනෙන්නම සතුට සතුට අඳු වෙන. එනදී ඔබ හුඟා දැන ඔබත් අය බුද්ධිමත් අය ඒ නිසා ඔබට යමක් කියනකොට තේරුම් ගන්න පුළුවන්. බුදුදහම ගැන වුණත් හරියම කියනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඉක්මනින්ම. එනිසා ඔබ බලන්න සැපෙන ඔබ මේ මෙතෙක් ආපු ගමන් මග ඔබ ඇත්තටම සතුට වැඩි වෙන ගමන් මාර්ගය දාවි. ඒ ගමන් මාර්ගයේ වෙනසක් කර ගන්න ඕනද කියලා නැවත තමයිද ආත්ම ආමර්ජනය කරනවා. පින්නතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංදීත විත්තං පරිසස සෙත්තං. ශ්‍රද්ධාව තමයි කෙනෙකුට තියෙන වටිනාම ධනෙ. ඒ වගේම ඊළඟ කාරණේ තමයි ධම්මෝ සුචින්නෝ සුඛමානුහති. ධර්මයේ පුහුණු කරනකොට තමයි සැපගෙන දෙන්නේ. සත්‍යං හරේ සාදු තනංගස්සමි. සත්‍ය තමයි මේ ලෝකේ තියෙන වටිනාම රසය. පඤ්ඤාදීනින් ජීවිත අවශ්‍යතා. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා දේශනා කරන්නේ. සද්දෙහි දවිත්තං පුරිසස්සසෙත්තං ධම්මෝසුතින්නෝ සුඛමාර්ගාති සංචම කරේ සාධුතරංගස්තමනි. පඤ්ඤාදීනින් ජීවිත අවශ්‍යතා. එනොතේ මේ ගාථා තමයි බුදුදහමේ ඉතාම වැදගත් සර්පද්ධතිය කෙටියෙන සඳහන් කර ගැනීමට. සද්දෙහිද මේ සද්ධාව බුදුම ධනියක් කියලා සඳහන් කරා. මොකද පින්නතුරි සද්ධාව කියන්නේ සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට තියෙන විශ්වාසයත් දුකෙන් නිදහසට නියම සංසිම ලබගන්නට බුදුරජාණන් වහන්සේ ආන දේශනා කරන අන්න ඒ දේ පිළිබඳව තියෙන විශ්වාසණියත් බුදුහාමුදුර දේශනා කරනවා. සංකේත පරියෝගපණන් සිය සිත පිරිසුදු කර ගැනීම, දමනය කර ගැනීම සම්මුදාව වදිත. අන්න ඒ සිත සංවර කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ තියෙන විශ්වාසණීයත්වය තමයි මෙතන මේ සාධක වෙන්නේ. අන්න ඒක තමයි තමාගේ හදවතේ ගැඹුරම තැනින් විශ්වාස කරන. බුදුහාමුදුර අපට දුකෙන් නිදහස් වෙන යමක් කිව්වනම් අන්න ඒ ගැන විශ්වාසයෙන් තමයි ඒ ගැන සැප වෙලා කටයුතු කිරීමේ. උදාහරණයක් කිව්වොත් වෛද්‍යවරයෙක් අප මුණගැහිච්ච වෙලාවේදී අපේ රෝගයක් සුව කරගන්න වෛද්‍යවරයා සඳහන් කරන ප්‍රතිකාරය හරියට තේරුම් අරගෙන ඒ වෛද්‍යවරයා දෙන බෙහෙත නියම විදියට නියම මාත්‍රාවට නියමිත දෙන දාන පංචකය. මේක සම්මෝහය තමයි. එතකොට බුදුදහමලකට ආවහන්ට පස්සේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුහාමුදුර අපට යමක් දේශනා කරා නම් පිළිපදිනවා කියලා අන්න ඒ දේ ගැන තියෙන විශ්වාසයත් අන්න ඒ දේ අපේ හිතේ හරව පිළිරැව් දෙන්නට ඕන. සාමාන්‍ය හරි ශ්‍රද්ධාව කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වඳින එක, උන්වහන්සේට බුද්ධ පූජා තියෙන එක, අරහං සම්මා සම්බෝධ ආදී ගුණ කියන එක මේ දේවල් තියාම දැන් වෙනතන යාවක අනිවාර්යෙන්ම දැන් ගා ගෙදර කරන්න ඕනේ. ඒකෙන් තියෙන සිද්ද වෙනවා. ඒකෙන් කුසල් වෙනිනවා. ඒකෙන් තමයි ධර්මයට ලං වෙනවා. හැබැයි මේ ටික විතරක් කළා නම් නැති. ඒක හරියට දස්ස වෛද්‍යවරයෙක් ඉන්නවා. වෛද්‍යවරයා හොඳ බෙහෙතක් දෙනවා අපට. උන්ටම රෝග නිර්ණය කළා නියම බෙහෙත් මාත්‍රාව අපිට දෙනවා. අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා ඒ බෙහෙතින් ගෙදර කාල් මාජික දාලා හොඳ බ්ලොක් කරලා අපි වෙන මහත්තයෙක් පින්තූරයක් අරගෙන උදේ හවස වාදින්. වෙන මහත්තයා අනිත් හරියෙන් හොඳ කෙනෙක්, හරියෙන් කරුණාවන්ත කෙනෙක්. වෙන මහත්තයෙක් අම්ම තාත්තා දෙනත් වෙද්දු. වෙන මහත්තයෙක්ද ගම තමයි ඉපදිලා තියෙන්නේ. වෙන මහත්තයෙක් ආජිල සියලා දෙන්නත් වෙන මහත්තුරු කීයක අපි වෙන වෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි වෙන මහත්තයෙක් ගැන ගුණ කීර්තියකුත් හොඳ සංගීතයකුත් දාන ගායනා කරනවා. අහවල් දෙතුන් හත්තේ හරිය හොඳයි කියලා සින්දු ඔහු දානවා. ලෙඩිය සනීප වෙනවද? ලෙඩිය සනීප වෙන්නේ නැහැ. අනේ නෝ ඒ තමයි අපි. අපි අද දවසේ බුදු දහම නමින් කරන දේවල් මොකද කියනතුනි? බොහෝ දේවල් අන්න ඒ ප්‍රතිකාරය පසෙක තියෙනවා. ධම්මෝසද සමනත්ති ඒ සම්පිලද වික්ඛෝ කියලා කියන විදිහට ධර්මය හා සමාන ඖෂධයක් නැත කියන මෙන්න මේ ධර්මයේ නැමැති ඖෂධයේ දීපු බුදුරජාන් වහන්සේ නැමැති මේ ශාස්ත්‍රවරයන් වහන්සේ වෛද්‍යවරයාගේ මේ බෙහෙත් මාත්‍රාව පසෙක තියෙනවා. අප උන්වහන්සේ වන්දනාමාන කරමින් ගුණ ගායනා කරමින් ඊට වඩා ගැඹුරක් අපේ ජීවිතවල පිළිතුරු තියෙනවා. අන්න එතෙන් තමයි සද්දෙහිද විත්තං පොලිසස්සෙටන් පිළිගෙන. අන්න ඒතර විශ්වාස කිරීම එතන අපේ හදවතෙහි ඉහළම තැනින් තියා ගන්නවා එමකන්ද විශේෂෙන්ම ධර්මයේ තියෙන සංවිත්තික අකාලික කියන ගුණ දෙක ගැන අපේ හදවතේ ඉහළම තැනින් අප තියාගන්න ඕන. එමකන්ද ඒ තමයි අප අද දවසේ අපේ සතුට සැනසීම සඳහා යම් දෙයක් කරනවා නම් ඒ කරන දේවල් අතුරින් බුදුරජාණන් වහන්සේ කියපු දේ ternary තමයි ඉහළම අනිසංස තියෙන මේ ජීවිතයම ප්‍රතිඵල තියෙන ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන කාරණය කියන කාරණය අප අපේ ජීවිතේ ඉහළම විශ්වාස කරලා අන්නේ දේත ජීවිතයේ ඉහළම ප්‍රමුඛත්වය දෙන්න ඕන. දැන් මෙහෙම කිව්ව ගමන් ඔබට හිතේ ඉඳන් අපි ස්පෝර්ට් එක නවත්තන්න ඕනද? වැඩේ යන්නේ නවත්තන්න ඕනද? දැන් උපාධියක් කරනවා ප්‍රසන්න උපාධියක් කරනවා ඒව නවත්තන්න ඕනද? මේකද මෙහ අඳුර කියන්නේ කියලා ඔබට හිතේ නේද? ඒක නෙවෙයි පිළිතුර වර්ගාතිය නැත්නම්. ඔබ අද දවසේ යම් කිසි දෙයක් කරනවා නම් ඒක ඒ විදිහටම කරන්න. දැන් යාමට යන එක, දරුවට සලකන එක, තමගේ රූපේ ලස්සනට තියාගන්න එක, පස්සාත වාදයක් කරන එක, විදේශයට ගත වෙන දින සැලැස්ම, ඒක ඒ විදිහටම කරන්න. පොඩ්ඩක් අනුගමනය. ඒ වෙනම කරන්නේ ඊට වඩා ඉහළම දැනීම තමා ධර්ම පුහුණුව ධර්මයේ පැතිස් එක ඉහළම තැනින් කියලා ගන්න. එහෙනම් ඉහළම තැනට යනකම් මොකද වෙන්නේ? අර අනිදේවල් කාලයට එහෙද? නෑ පිළිතුරු දැන් තරම් දේවල් දැනටත් වඩා ඉහළින්දද? දැන් ඔබ දවසට පැය 8ක් නම් වැඩ කරන්නේ. ධර්මයේ දැනගත්තු දවසට පිළිතුරු ඔබ පැය 10ක් වැඩ කරනවා. ඔබ ඔබේ වාහනේ විතරයි නම් හොරන්නේ. ඔබ ගෙදර තියෙන අනිත් වාහන ටිකත් එක්ක ඉඳලා බලන්න. ඔබ අද උදෑසන පහට නාවි වෙන්නේ මේ දහම් දැනගත්තට පස්සේ ඔබ ඊට කලින් අඩු ගන්න විනාඩි 10කට හරි කලින් නාවි වෙන්න. ඒ විදිහට මේ දහම් දැනගත්තට පස්සේ ඔබ ගෑනු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් ඔබ තමයි ගෙදර වැඩිපුරම අතු වාහන කෙනා, වැඩිපුරම භාජන හොදන කෙනා, වැඩිපුරම පීමක් හොදන කෙනා, වැඩිපුරම වාහන හොදන කෙනා, එතැන් ඉඳන් වැඩිපුරම ඈන් වලින් කෙනා දැන පුළුවන්. මහත්තේ වුණත් එන පුළුවන් ඕන විතරක් නෙමෙයි ගෑම් ගැන එක රස. නෝනට ඉන්න කියලා මහත්තේ වුණත් වැඩ පුළුවන්. අම්මට ඉන්න කියලා දරුවෝ රසට කෑම් වෙන නිහ සදට තියෙන පිනතුනි. ධර්මයේ දැනගත්තු දරුවෝ අම්මට එන්න එපා කියලා අම්ම කුසෙන් එළියට දාන දොරක් ලොක් කරගෙන පිළිමේ දරුවෝ කෑම් වෙන නිහ සියම පිනතුනි. යා හොඳට ධර්මයේ දන්නයි ධර්මයේ පුහුණු කරන විතරක් නෙවෙයි අනිත් නංගිල මලෙත් ධර්මයේ පුහුණු කරවන්නේ එහෙමයි ප්‍රමුණ කියලා තියෙනවා. සම්බේධ විත්තං උපසස්සෙත්තං ශ්‍රද්ධාව තමාගේ ජීවිතයේ ධම් පුහුණුව කියන ඉහළ දැනි ධ්‍යාන කරන ධම්මෝ සුඛිනෝ සුඛමවහති ධම්මයේ පුහුණු කරවමින් තමයි තමන්ට ඉහළම සැපය දෙන්නේ කියන කාරණය ගැන විශ්වාසය තියෙනවා. මොකද ධර්මයේ කියන්නේ ඊටාම කෙටියෙන් කිව්වොත් සීල සමාධි ප්‍රඥා. ඊටාම සංකල විදිහෙන් කිව්වොත් අප දැනටමත් රකින්න පංච සීල. මේ පිළිතුර හැම වෙලෙම අපි දානවා පංච සීල ආරක්ෂා කරන්නයි. ආරක්ෂා කරන වගේම පිළිතුරනේ තමා ආරක්ෂා කරන්නේ පංචශීලයේ ගැන හැටි හැම වෙලාවෙම හිතන්නේ. එතනකොට අනිසංස වැඩි. එතනකොට ඒක සීලය පිටක් නෙවෙයි, ඒක සීලාංශින් බහන්නකොත් වෙනවා. ඔබ නිදි පතාම හිතන්න මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක්ද? මෙන්න ධර්මයේ කොහොමද කරන පළවෙනි පිය. බලන්න පිළිතුරේ පංච සීලය කියන එක අපි ඇදමිට සම්බෝධියන්ට හිතන්නේ නේද? බලන්නේ පංච සීලය මොනේ එක කාරණයක් අරගෙන බලන්න. දැන් මෙතෙන්ට ආව කෙනෙක් යටින් පංච සීලය එක කාරණයක් හරි කඩගෙනවා කියලා ඔබ දැනගත්තොත් මොකද වෙන්නේ? බයක් නෙවෙයි, සැකයක් නෙවෙයි. දැන් මෙතෙන් තමයි ඇවිල්ලා ඉන්නවා අපි කියන්නේ හොඳට හිතනවා කියන එක නෝදාන්නේ මේ කියන්නේ අපි මොකද දැනගෙන වරකම් කරන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කිව්ව ගමන් මොකද බලන්නේ බලන්නේ බෑන්ක් එක දිහා බලන්නේ බෑන්ක් එක තියෙද කොහෙන්ද කියලා දිහා බලන්නේ එතන ඉන්නම බය නැන්නේ එනිසානි අපි කෙනෙක් අලුත් කෙනෙක් හඳුනා ගන්නකොටම අපි අහන්නේ මොකද්ද යම් වර බොරු නැති කෙනෙක්ද කියලා අලුත් කෙනෙක් හඳුනා ගන්න උඩ තියෙන චරිත පහටිය තමයි මොකද්ද? එයා පොර පොරු නැති කෙනෙක්ද කියලා. මොකද්ද මේ අහන්නේ? පංචශීලයෙන් සිල්පද දෙක ආරක්ෂා කරගන්න මේ අහන්නේ. මෙයා වරකට නැති කෙනෙක්ද? බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා. මේ දෙකම වඩාම වැදගත් කාරණේ මොකද්ද? බොරු කියන්නේ නැති එක කියලාද? පංච සීලයෙන් නැතින වැදගත් කාරණේ මොකද්ද? බොරු නොකියා ඉඳෙන්නේ. අපි අද මේ දෙකෙන් අවම වැදගත් සංකේත තියෙන මේක රැඳෙන්න. ඇයි මේක වැදගත් කියලා කියන්නේ? ධර්මයේ සඳහන් වෙනවා බොරු කියන කෙනාට කරන්න බැරි වරදක් නැහැ කියලා. බොරු නොකියන කෙනාට කරන්න බොරුම වරදක් නේ. ඇයි? වරදක් කරොත් එයා කියන්නේ නැහැ. හැමෝ කියන්නේ නැහැ. එයා බොරු කියන්නේ නැහැ. තමන්ගේ අතින් මේ වරදු කරන්නේ කියනවා. ඒ නිසා එයා වැරදි කරන්නේ නැහැ. එයා බොරු කියන්නේ නැහැ මොනවද? එන් සාපේනස් නිදේශන වල දරුවන් හදනකොට කුඩා කාලේ පටන් මෙන්න මේ ගුණාංග දෙක දරුවන් අනිවාර්යයෙන්ම පොදු කරනවා. වර බොරු නැතිකම විශේෂයෙන්ම දරුවෝ අම්මා තාත්තා දෙන ගැන හොඳට බලාගෙන ඉන්න. අම්මා තාත්තා දෙනගෙන් විශේෂයෙන් මෙන්න මේ වැරදි දෙක සිද්ධ වෙනවා දෙ කියලා හොඳට බලන දරුවෝ. විශේෂයෙන් සොරකම් කියලා තනි. තමන්ගේ ඔෆිස් එකෙන් ආසියට කෑනක් අකේදර කියන බඩේලු. ඉස්සිය දවසක නේනවා. එතනින් තමයි දරුව වරදට යොමුනේ. තමන්ගේ ඔෆිස් එකේ තියෙන ප්‍රින්ටරෙන් ගෙදරේම ගිහිල්ලා ගහගෙන ඉන්නව කවදාද? එතනින් පොරුදු වෙන මේ දේ දරුවා පොරුදු වෙලා අන්තිමට රටේ රජ වුණත් කරකන්ද? රටේ පොදු දේ වරකම් කරොත් මොකද වෙන්නේ? ඒ පොදු ධනේ හැම කෙනා තමයි දෙන්නේ. අහිංසක දරුවන්ට තියෙන බෙහෙතේ තිනාමි ඉගෙන ගන්න දරුවාට කියන පාසල් පොර දක්වා අතර පාසල් තුල තියෙන සියලුම වරම් ප්‍රසාද ඉරකේ ඉන්න මහජනයාට අහු වෙනවා කියන එක කවදාවත් කරන්නේ නැහැ. දරුවන්ට නිර්මලව කියන්න පුළුවන් වෙන්න ඕන අපේ අම්මා අපේ තාත්තා කිසි දවසක ඔෆිස් එකෙන් ආශික් පණයක් පෑනක් අරගෙන ආවේ නැහැ. අපේ ගෙදර කිසිම දයක් ඔෆිස් එකෙන් ප්‍රින්ටරෙන් ගන්න ආවේ නැහැ. අපේ අම්මා අපේ තාත්තා ගෙදරින් තාසි ටිකක් තරම් ගිහලා ඔෆිස් එකට දැම්මා. ගෙදර කියන ටෑන් ටෑන් ටිකක් ඔෆිස් එකට අරන් ගියා කියලා කියන්න පුළුවන් මට්ටමට තමයි දරුවන් තාලේ සොත්ති. ඒ රාත්‍රියේ බොරු කියන කෙනා කාරණේදී තමයි ආදර්ශවත් වෙන්නේ. ඒ රාත්‍රියේ දරුවන්ට සත්‍ය වචන කතා කරන්න දරුවන් උනන්දු කරවන්න. කොහොමද කරන්නේ? දරුවන්ගේ අතින් වරදක් වුණොත් දරුවෝ ඇත්ත කිව්වොත් දරුවන්ට සමාව දෙන්න. අද දරුවන් ඇත්ත නොකියන්නේ ඇත්ත කිව්වොත් පිළිගන්නේ. වරදක් වුණාට පස්සේ ඇත්ත කිව්වොත් වරද පිළිගන්නේ. ඊට පස්සේ ගහම මොකක්ද? දෙන්නොතින් හිම කරන්නේ කහදා දරුවන්ට හිම කරන්නේ පා දරුවන්ට කියන්න ඔයා ඇත්ත කියන්න මම වැඩ දරුවන් කරන්නේ නැහැ. හැබැයි ඔයා ඊට පස්සේ කරන්න බෑ. අදට සමාව දෙනවා මෙන්න පස්සේ කරන්න බෑ ඔයා. එතනින් තමයි කඩේ දින්නට ඕනේ. හැබැයි දරුවන්ට ඇත්ත කතා කරවන්නට දරුවන්ට මේ විදියට උනන්දු කරවන්න ඕන. කිනුතුනි මෙන්න මේ පංචශීලයේ ගැන සඳහන් කරන්නේ අභිනන්දේති අභිනන්දේති අභිනන්දේති අභිනන්දේති කෙනෙක් ලෝකෙට මෛත්‍රිය දෙන කෙනෙක් අන්සිය ආශා කරනකින්. බලන්න ඔබේ ගෙදර කෙනෙක්, ඔබේ අසල කෙනෙක් මේ පංචශීලයේ කාරණා පහම 100% ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවා නම් ඔබේ අලුත් ගෙදර අය ඔබට කොච්චර විශ්වාසයෙන්ද බලන්න හදගන්නේ. ඔබේ ගෙදර ඕන විදිහට බාර දෙලා යනවා, යතුරු ටික දීලා යනවා, ඔබේ ධර්මයන් ඒ ගෙදර තියලා යනවා, ඔබේ ගෙදර ඉන්න බලන ඒ ගෙදර තියලා යනවා. ඇත දුරක් යන්නේ ඒක ගැන ඔබේ ගෙදර ඇතුළ දොරටුවක් තියෙනවා, කවදාවත් ඒක ලොක් කරන්න ඕනේ නැහැ. ඔබේ ගෙදර ඉන්න ඔබේ ස්වාමි දියණිය, ස්වාමි පුරුෂයා, වැඩි වෙලා පන්දු දරුවන් ඒ ඕනම කෙනෙක් අලුත් ගෙදර කියලා අහනවා. ඔබට කිසිම බයස් එකක් තියෙන්නේ පළමු වෙනතුනි පන්සිල් ආරස්සන සමාජයේ කොයි තරම් ලස්සනද, කොයි තරම් පිරිසිදු සමාජයක්ද කියලා. කොයි තරම් හදවතට කොච්චර සැනසීමක් ලැබෙනවද කෙනෙක් දැක්කම. අනේ ඒක නා පන්සිල් හරියටම රකින්න කෙනෙක් කියලා දැක්කම කොච්චර ආදරය, කොච්චර ගෞරවය, කොච්චර සෙනසක් දෙනවද බලන්න. ඒ සම්පේන තුනේ ගැන වඩ වඩාත්ම සැලකිලිමත් වෙන්න, තමාරකින වගේම තමගේ නිවසේ අනිත් අය, තමගේ දරුවන් පංචශීලයේ ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. ඔබ පංචශීලයේ ආරක්ෂා කරනවා නම් සතුටුයි. ඔබ අනිත් අය පංචශීලයේ සමාදන් කරගන්නවා නම් ඔබ උතුම්ම සතුටේ ප්‍රදේශකට. දෙවන කාරණේ මෛත්‍රී භාවන. සමාධිය. සීල සත්‍යෝ සෝමතේත්වා සෝමතේත්වා සෝමතේත්වා කියන මෙන්න මේ සිටුවේල තමන් දවසට කොච්චර වාරයක් සිතින් සිතනවාද කියන කාරණය මතයි ඔබේ සැබෑ සැනසීම තීරණය. මේක මං කියන දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. යම්තං සම්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් සබ්බේ සත්තා බාන්දු සුවිතං සීල සතු සෝපතේ පාන් කියන මෙසිත වඩන්න කියලා. ඔබ කොච්චර මානසිකව නිරෝගී කෙනෙක්ද, ඔබ කොච්චර මානසික සුවතාවෙන් ඉන්න කෙනෙක්ද කියලා ඔබට නම් ඔබ ගැන බලන් පුළුවන් නිර්මාණය තමයි දිනකට කොච්චර කාලයක් ඔබ මෛත්‍රී භාවනා වඩනවාද කියලා තමයි. ඒක ඇත්තටම යාගෙන කරන්න ඕනේ පිළිවෙත. බැලපල් කරන ගමන්, වාහනේ තදවන ගමන්, පයින් ඇවිදින ගමන්, කඩියට යන ගමන්, ගෙදර අසුබතු ගන්න ගමන්, කැමරේ ගොඩ ගමන්, අඩුපාඩු නිවසේ අය හරි සෝගත්තෙත්වා සෝගත්තෙත්වා සෝගත්තේ තාලිය පාත්නා කරනවා. උදේ ගෙදර ඉන්න මොහොතේ ඉඳන්ම මේ පාරවල් අඳපු අය පාරවල් යන අය සෝගත්තේවා සෝගත්තේවා සෝගත්තේ තාලිය පාත්නා කරනවා. වාහනයට නැගගෙන මොහොතේ ඉඳන්ම ඒ වාහනේ අඳපු අයට වාහනේ පේතුම් බලපත්‍රය තියන අයට හැම දිනාටම පේතුම් බලපත්‍රය තියන අය සිය ගණනක තිවාහනේ තමන්ගේ බෙල්ට් එකේ ඉඳන් වාහනේ බෙල්ට් එකේ ඉඳන් ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්නට බොහෝ දෙනෙක් මහන්සි වැඩ කළේ. ඒ හැම දෙනාම සෝභත්වා සෝභත්වා සෝභත්වා සෝභත්වා කියලා කියන්නේ ඔබේ ජීවිතය ලස්සන ජීවිතයක් වෙනවා කියලා. මේ ඔබේ ජීවිතයේ සියලුම පරිස්සම් කරගෙන මේ මෛත්‍රිය කොයි තරම් දුරට වැඩි වෙනවද? මාතය තනියම් පුත්තන් ආයසා ඒක පුත්ත මරලක් තේ ඒ වම්දි සම්බ බොහෝ මන් සමෝහය ප්‍රමාණ අම්ම කෙනෙක් ඒ අම් දෙන්න එකම දරුවාට දක්වන ආදරයේ සෙනෙහස බදු සෙනෙහසකේ මුල් මහත් සතු ප්‍රදාවේ ප්‍රමාණට මෙන්න මේ මට්ටමට අපේ හිත දියුණුවකින් තමයි කියලා තුනි අප නිවන පැත්තේ දොරටුවට සමීප වුණා වෙන්නේ. එහෙම නොවුනත් අපට සිංහන් ටිකක් කළා සුගතිගාමී වෙන්න පුළුවන්. සුගතිගාමී වෙන්න බාධාවක් නැහැ කියලා තුනි මෛත්‍රියෙන් වැඩිවක් කියලා. දන් දීලා පංචශීල රැකලා අපසුතිගාමීන පුළුවන්. හැබැයි නිවන පැත්තට යනවා නම් පිළිපතුනි කරණීය මෙත සූත්‍රයේ ගුණාංග ටික අපිට වැඩන්න වෙනවා. කොහොමද ඒ මෛත්‍රී ඊයෙනම කර්මාදර්ශයට යන්නට ඕන අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්නේ එකම දරුවා දෙස බලන හැඟීමෙන් අනිත් හැම කෙනා කෙරෙහිම බලන්න පුළුවන් මනසක් වෙන්න ඕන. ඒක තමන්ට කොයි තරම් දුරට වැඩිලා තියෙනද කියලා තමන්ටම තමන් ගැන පරික්ෂා කර බලන්න පුළුවන්. බලන්න කොහොමද? යම් කිසි බරපතල වරදක් කරපු කෙනෙක් දඬුවමට ලක් වෙනවා. ලෝකෙටම හානියක් කරපු කෙනෙක් මරණ දඬුවමට නියම වෙනවා. ඔබේ සිටිය ජීවන් සිටියර කොහොමද? ලෝකේ බොහෝ දෙනෙක් කියන්නේ මොකක්ද? හොඳම දඬුවම දුන්නේ කියලා නේද? හැබැයි බලන්න ඒ දඬුවමට ලක් වෙච්ච කෙනා ගම්මු ඉවත් කොහොමද? අදවතේ මොන වගේ හැඟීමක් එද? අදවතේ ගිනි ගන්නේ නෑ. තමාගේ කුසෙන් මිහිරෙච්ච තමාගේ දෙතෙන් ඉර දීපු මේ දරුවා දැන් එල්ලුම් ගන්න ඉවරදී. මුළු ලෝකයා ඒ පාපකාරයාට දඟසද්දී මේ අසරණ අම්මා මොල් කඩවට කම්පා වෙලා අදවතේ ගිනිගෙන දැන් මෙන්න මේ මාත්මට මෛත්‍රිය වැඩෙන මං කියන තුනේ අප නිවන්ගත නිවන් මාර්ගයට පිවිස යන්නේ. මේක නිවන් ගියක. එහෙනම් අපි කොයි තරම් ලෝකෙ ඉගෙනෙහි මෛත්‍රී සාන්ත වෙන්න ඕනද? මේක තමයි මානසික සෝබන් භවය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝසෝකන්නත දීවාම වේරණිය සාභිරිනෝ වේදනස මනසේ සෝවිරාම වේරෝ. අපි සුවසේ ජීවත් වෙමු. කොහොමද වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරන කෙනෙක් කියලා සුවසේ සතුටින් ජීවත් වෙන කෙනෙක්. මෛත්‍රිය නම් පරමදස්සිනේ ඊළඟ කාරණය තමයි සතිපට්ඨානය. මේ වර්තමාන මොහොතේ තියාගෙන එකතකින් තමගේ කය සිත වේදනා සිතුවිලි ගැන අවධානය යොමුම. එහෙම අවධානය යොමු ගමන් ඇත්තටම මේ මොහොතේ තමාගේ ජීවිතයට සිද්ධවන්නේ මොකක්ද කියන එක නොනින් බැලීම. ඇත්තටම මේ මොහොතේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප බැලීම, දසහන් වලින් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයට පහස ලැබීම. මෙම වර්තමානිය තුළ ඉන්ද්‍රියවලට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ කළ එක තේරුම් ගන්න මොහොත කියන්නේ මනෝ විඤ්ඤාණ. අපිට කියනවා නම් මේ මොහොතේ බාහිර දුක්ඛයන් ටිකක් ඉන්න වෙලාවක යනට තේන්නේ කියලා. ඒ තුල ඉඳගෙන අපේ මනිතේ වඩන්න පුළුවන්. ධර්ම මානසිකාරය වඩන්න පුළුවන්. සම්පේධය කරන්න පුළුවන්. හැබැයි අපි අවිද්‍යාව දුරුනා වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරුනා කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරමින් ලෝකයා තේරුම් ගන්න මොහොත රූපේ ඉතුරු නැතුවම බැහැ වෙලා නැති වෙලා නිරුද වෙලා මේ මොහොතට මේ මනෝවිඥානික තන ගන්දෙනවා කියන එක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නත් එක්කම බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ නිදහස් වුණත් එක්කම නාමයන්තෙන් විඥානය පැතිරෙලා නිදහස් වෙනවා. ඒක තමයි ධර්මීය පොරොන්. සත්‍යං හවේ සල්තං රසායනං මෙන්න මේ සත්‍ය තමයි ලෝකේ තියෙන රසවත්ම දේ. රසයන් අතරින් රසවත්ම රසය මෙන්න මේ අර්ථය. සංඥා ජීවීන් ජීවිත මාසයක් තමයි. මෙන්න මේකට නොවන තියලා ප්‍රඥාවෙන් ජීවත් වෙන තමයි ශ්‍රේෂ්ඨම ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පංචශීලයෙන් ආරම්භ වෙලා මෛත්‍රී භාවනාවෙන් සෝමහන් වෙලා සතිපට්ඨානය තුළින් ශක්තිමත් වෙලා ප්‍රඥාවෙන් අභිෂේක කරන ප්‍රඥාවෙන් අපගේ වටිනාකම ඉහළටම තලයටපත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්නේ ධර්ම ඉතාම කෙටි ගමන් මේ සංගතන කළේ මේක පාදක කරගෙන ඔබේ දැනුම පුළුවන් තරම් වර්ධනය කරගන්න බලන්න. මේ ලැබිච්චදී සාපුභාවය නිකරුමේ වැගේ යනක දෙන්න පාපින්න පොඩි. අපි කොයි තරම් අධ්‍යාපනය ලැබුවත්, කොයි තරම් මාසික ධනයක් ලැබුවත්, කොයි තරම් අපිට සැප සම්පත් තිබුණත් අපි සැරුමේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ මේ ශ්‍රද්ධාව ඉහළම ධනෙ වර්තා කරගෙන ධර්මයේ හැසෙන්නේ, මේ සත්‍ය රහසේ ජීවිතේ රසය වර්තා කරගන්නේ ප්‍රඥාවේ යුක්තවත් ජීවිතේ තමයි බුදුදහම කියන එක කියලා තියෙනවා. ඉතින් ඒ ධර්ම ගැන කොට සත්‍ය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාංශයේ සම්බන්ධයෙන් සේවා කරනවා. ඔබට ධර්ම ගැටලුවේ මම අහන්න තියෙනවා නම් ඒකට අවස්ථාවක විනාඩි කිහිපයක් වන්න. සාමිත කාලයක් ගත වෙන්නේ බය වෙන්නේ නැපායින් වැසද කාලෙගේ වුණේ නැහැ. අද ඔබේ ප්‍රයත්න මොනිය දෝෂයක් නෙවෙයි. මේ කියපු කාරණා වලින් තමයි අහන්නට ගැටලු ගැන්වීම තියෙනවා නම් අහන්නත් ඕන. අපි ධර්මයේ තියෙන කරුණ ඉතාම සරලව දේශනා කළේ අනු සීලය මෛත්‍රී භාවනාව සතිපට්ඨානයේ ආදිත කරගෙන ප්‍රඥා වැඩිමත් තමයි සඳහන් කළේ. ඉතින් මේ කරුණු වලින් අපි දිනු වෙන වෙන්න අපේ සතුට වැඩි වෙනවා. අපේ වටිනාකම වැඩි වෙනවා. අපි බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා තමන් තමන්ගේ පැත්තට හැරෙන ගමන්. එදාට අප ලෝකයට පුතක් වෙනවා. මෙතෙන්ට එනකම් අපි හිතන්නේ මොකද්ද? මම ලෝකෙට මෙච්චර කලා ලෝකෙන් මට ඒකට සාධාරණ කිසිතුරි නැහැ කියන්නේ. හැබැයි අපි මේක තේරුම් අරගෙන මේ ධර්මයේ ප්‍රතිඵල ගත්තු දවසට පින්නතනේ ඔබට තේරෙයි. ඔබ මේ ලෝකයේ පහළ වෙනකම් කී දෙනෙක් නම් මේ සදහම් මඟ රැගෙන එන්නට ජීවිත කරකැල තියෙනවා. ඔබ මේ ජීවිතයේ මේ පහසුකම් ටික ලබන්න ඔබට මේ පහසුකම් ටික දෙන්න ගත වුණු වසර 20,000 තිස්සේ විශේෂයෙන් ආසන්න වසර 10,000 තිස්සේ යතරක් ගත වුණු සීවස තිස්සේ මානව වර්ගයා විසින් කොයිතරම් පරිස්සමෙන් දරලා තියෙනවද? මහා මාර්ගික හදලා යාන වාහන හදලා මේ සියල්ලක්ම ඔබ මේ ලෝකේ දැනකම් බලාගෙන හිටිය ඔබට මේ පහසුකම් ටික දෙන්න. එතන ඉලෙයි සාරසංගි කරපස්සය දානදී පරිණිතා ධර්ම සම්පූර්ණ කරපෝ සම්මා සම්බුදු දාන වහන්සේගේ ධර්මයන් ලෝකෙන් අනාවරණය කළා. ඒ ධර්ම වසර 2569 ඒ ස්වාමි වහන්සේලා ඔබ මේ ලෝකේ නැකම් රැගෙන ආවා. ජීවිත පරිත්‍යාගයෙන් ඔබට මේ ධර්ම අගට දීලා ඔබ දුකෙන් නිදහස් කරගන්න. පින්නතුනි මේ ඔබ තේරුම් ගත්තොත් ඔබට නම් හිතේ හරියට නෙවෙයි, හරි නැතුව දවසේ නොනිදා පැය 24න් වයර වැඩ කරත් ඔබට මේ නයින් නිදහසෙන් බෑග් වෙනවා. ඔබ අද හරි අඩු වෙනකොට උද්ඝෝෂණය කරනවා, ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරනවා, අනිත් පැත්ත සැලකුවම කියනවා සැලකුවට වැඩක් නැහැ, කිසිම ගුණයක් නැහැ කියලා කියනවා. එනතුනි සැබෑ ස්වාමීන් දහමේ අසිරියාව විඳගත්තොත් එදා ඔබ සමස්ත ජීවිතයම මේ ධර්මයේ කරගන්න. විතරක් නෙවෙයි ඔබට නැමෙන හොඳම දරුවා සම්සෙන්නේ පූජා කරන්නට ඔබ සැරි පැමිණ. එකන් දරුවා නෙවෙයි ඔබට ලැබෙන තින්වත් ලස්සනම දරුවා මේ සම්බුදු මගට සරණ මගට සාසනික පූජා කරන තරම් නිර්මල පරිත්‍යාගී හදවතක් ඔබේ ජීවිතය තුළ හට ගන්නවා මේ ධර්මයන් අනුසරණයෙන් එක්ක. තියෙන ධර්මයන් ඔබට සියලු ශක්තිය වාසනාව ධෛර්යය නිරෝගී භාවය සැනසීමා තමයි ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන් මේ තින් අවශ්‍යද කරන්නේ දින හතකට කලින් ඔබේ වෙනම පොඩි දෙයක් විතර පියතුමාන්ට උනන්දුවෙන් ගොඩක් කරන්නට. ඉතින් ආදරින් දරුවන් දින හතේ කාලේ තමයි තාත්තා හොඳට බලා ගත්තා. මේ දින වල දෙපළ මේ අපේ මහත්තය දෙන්නා ඔබ හැම දෙනෙක් තාත්තා හොඳට බලා ගත්තා. අපේ සම්සෝගන හාමුදුරුවෝ ඉල්ලන හැම වෙලාවකදීම මේ සඳහා හරි පුදලා නිවසට ඇවිල්ලා තාත්තා හොඳට බලා ගත්තා. ඉතින් අද අප මේ ධර්මයේ සම්පෙන්නක් හේතුනේ සංසෝධන ආඳුරෝ ශ්‍රී ලංකාවේ නැති නිසා. උන්වහන්සේ හිටියා නම් දැන් අපි එන්නේ නැහැ. උන්වහන්සේ නැති ආලෝකේ මසනටයි අප මේ ධර්මයේ සාකාවේ. ඒ උන්වහන්සේ කරන බෞද්ධ පිළියෙඩත් මාධ්‍යවලින් ඉඳලාමින් අපු මොහොතෙහි මේ කටයුත්තට සහභාගී ලැබුණා. මගේ දෙමෝපියන්ගේ කාසන කටිසොල්ට මගේ දෙමෝපිය මියන වෙලාවේදී මට ශ්‍රී ලංකාවේ ඉන්නත් ලැබුණා. ඒ කටයුත්තට සහභාගී වෙන්න ලැබුණා. ඒ වගේම මෙතුමා මේ දෙමෝපියන් මියන වෙලාවේදී මට ඒ කටයුත්තට සහභාගී ලැබීම ගැන ආදී ඉන්න සරත්පත් වෙනවා. ඉතින් ඔබ දරුවන් ඉදිරියට ප්‍රශ්නයන් තියෙනවා තාත්තේ. තාත්තා තමයිදී මගේ ඉහළම අවශ්‍යතාවෙන්ද අලුතන් සෝනාමය කෙනෙක් ආලියා. ඉතින් ඒ කාලේ හොඳින් ගත ගන්න සිනින් ගත ගන්න කොබුදෝ කරතලා ප්‍රසන්න කුස්ටි පිරසන් ඒ කනාව යහපත් දේව දීර්ඝ කාලෙන් හේතේට සතුට වෙන්න අපේ අම්මට තාත්තට අපේ මුදලට දැරි සැලපුවා අපේ යුතුයම ඊට පණ කියලා ඔබට ඉතින් සැන්සින දික ගන්න ඒ උතුම් සිටිවිල ලැබෙතුව අපි ඒ සමාජ මෑණියන්ට පුණ්‍යා නොදරන් කරමු ධර්ම ශ්‍රවණය කිරීමෙන් පන්සිලේ සමාදම් වීම ගැස් කරගත් පව මේ උතුම් පින පෝජිත ජැලීර පියතුමා ඇතුළු මේ ගැස්සීම නාකේ උනේ පින දැක සෝහන්තේට වහන් මේ උතුම් පින කමර සහභාග වුණු මේ සත්තුරු සෑම දෙනාගේම නමිනේ ගිය අමර තාත්තලා ආකිල සියලා සහෝදර සහෝදරයන් කිසන් කෙනෙක් ඒ බලාපොරොත්තු වෙනත් නම් ඒ සියලු දෙනාමත් මේ පින දැක සෝහන්තේට වහන් සෝදිගාමීට වහන් අවසන උතුම් මොහොතින් සැන්සෙත් වහන් කින් ප්‍රාර්ථනා ඇතුළු අපි දාතාව කියලා පුණ්‍යයන් වදනා කරමු. ඉදම් මේ නාතේ නම් හෝතු සුඛිතා හොන්තු නාතේ. ඉදම් මේ නාතේ නම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ නාතේ නම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඔබ සිදු කරන සියලු දෑම කටයුතු සපය කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආපාසත්තාය පුම්මට්ටා දේවානාංගා මහෙන්දිකා පුඤ්ඤං පොඤ්ඤං දානං නාන මොහොතේ ප්‍රාණං තිරං රක්තං තෝ ත්‍වං සදා මලයි පින්නසන බොහොමත්ම හිතේ සැනසීම අධිකර ගන්න සමාගේ දයාබර පිළිතුමා සුජීවත් වෙන කාලෙදී මලින් අපෝපස්ථාන කළා. මේ ගියක් පස්සේ එය අවසන් සමයදී තාම ගෞරවණීය දෙවියන්ට පිළිකරා මේ හදවතින් සිරතලන ධර්ම දේශනා මේ පින්කමත් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව දීලා මේ උතුම් සත්පුරුෂ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් රැස්ගෙන ඒ පින්කමත් ඉතාම ණයෙන් සිදුකරගත්තා කියලා ඒ දේ සතුටක් දසාගේ සංසද්ධියෙන් කරගන්න මේ අහක ධර්ම කාරණා වෙනුතුනේ පුරවාන් තරන් දුරට තමාගේ ජීවිතයට පුහුණුදාන උත්සාහ කරන්න ජීවිතයේ සැනසීම ලබා ගන්න බලන්න එහෙම කටයුතු කරමින් මේ උතුම් ගෞතම සම්බුත් සාසනය තුළදීම ධර්මාවබෝධය සංස්ථා ගන්නට යෝතු කුසලයක් හේතු වාසනා වේවා සමතාතර කරමි දුක්ඛං පරිතා චෙන්නියෙන් දුක්ඛං බයං පරිතා චෙන්නියෙන් බයං සෝකං පරිතා චෙන්නිස්සෝකං පොන්තෝ සම්බේති පානිනෝ දුකින් තෙරෙන සත් දුකින් මිදෙත් වා බියෙන් බෙදෙන සත් බියෙන් තෙහෙත් වා නිතින් මේ හැමන් සාකිනි සොර පාත් බෙත්වා සාදු සාදු සාදු